මුළු ගේම අලු වුණාට පස්සේ පුළුන් වලට මොකද වුනේ කියලා අහලා වැඩක් නැහැ. අපිට වෙච්ච දේ අහලා වැඩක් නැහැ. රට බේරගත්ත ජාතික වීරවරයෙක්ට මෙහෙම එල්ල බලා නිදිත ලෙස තමුනාසල කොහෙද හිටියේ ඒ කාලේ? මේ රට කඩන්න අද හොර තඩියෝ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට අද උපම ගන්න හම්බ වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නිසා. ඒ නිසා අපි තමුනාසල ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අපි යන්නේ මේ පාර්ලිමේන්තුවේ. අද අපි තමුනාසේ මේ ප්‍රශ්නේ අගමැතිතුමා සමග සාකච්ඡා කරලා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියට දුන්න ප්‍රතිඥාව ඉෂ්ට කරන බවට ප්‍රතිඥාවක් දෙන තෙක් අපි මේ පාර්ලිමේන්තුවේ සභාගෙබේ වාඩි වෙනවා. අපේ ආරක්ෂාව ඔබතුමාට බාරයි.